ඕන ගුණකොට තේරෙනවා මේ ඇමති මල්ලේ පත්තිනේ වැරදි කියලා. ඕන රටේ ඕන මිනිහට මේ මේ කොහෙද විභාගාත යනවා. ඒකට හරි පැහැදිලි. විවස්ථාව තියෙන්නේ මේ 30යි කියලා 30 තරද දෙපහද 100ක් විතර නැවතු මල්ලේ පත් කරනවා. මොන රටේද පැරදිච්ච මේ මන්ත්‍රීකම් වල දෙන්නේ. මේකේ හැම්පිටින්ම මේ මහ පිළිකුල් සාගත ගානක් මේ යන්නේ. මුළු රටම කල කියලා ඉන්නේ. මුළු රට බලවත්සේ කම්පාවෙන් බලාගෙන මොකද වෙන්නේ යන්නේ කියලා. මේට වැඩි ලස්සන ගමනක් යන්න තිබුණා. හද ඕන මොකද වොන්දේ ලස්සන ගමන ගන්න තියෙනවා. කොහෙද මේ පැරදිච්ච හොරුන්ට ආයුධ මන්ත්‍රීකම් දීලා ජනතා ප්‍රතිශීලන ආය ගන්නවා. මොකද තේරුම?